අපි ගොඩාක් වර්තමානයේ අමතක කරන වර්තමානයේ ඉන්නේ දක්ෂ නැහැ අපි. අපි ඉන්න කැමැතිම එකක් තමයි අනාගතය. පේන දේ බලලා, ඇයෙන දේ අහලා, තියෙන දේ විදිහට කාලා, ඉන්න විදිහට හිටියාම උපසමත ඒක තමයි වර්තමානයේ තිටියෙන් කියනවා. මේක බුදුහාමර දිට්ටි දිටි මාත්තේ සුත්ත සුත මාත්තේ කියලා බුදුහාමර කියන එක පාළි. නමුත් මොකද්ද? පේන එක පේන බව දැනගෙන ඉන්නවා. ඇයෙන එක ඇයෙන බව දැනගෙනවා. අම්බ වුණා අද මේ පොළොද්ද කාලා ඉන්නවා. ඇයි අද මට රයිස් එකක් ලැබුණ නැත්තේ? එහෙම අන්නේ. ඇයි? එහෙම එකක් අදන්නේ. අම්බුණා සම්බෝල කමන්න මේකරි අම්බ වුණානේ. කාලා දාන. පරි මොනවා ඊට වඩා එකක් නැහැ. කාලා දාන සන්තෝෂයෙන් ඉන්නවා. කිරිතේ එකක් කෝපි දාලා බලාපොරොත්තු වෙනවා. ප්ලේන්ටියක් අම්බුණා. අකුරු අකුරුත් එක කොහමද බොන්නේ? සන්තෝෂයෙන් බොනවා. ඒ වර්තමානයේ හැඩගැහෙනවා. ප්‍රශ්න නැහනේ. අපි හැඩගැහින්නේ නැහනේ. ඒ හැඩගැහින්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. අද ලෝකේ මොටෝ වෙලා තියෙන තැන ඒක තමයි අවිද්‍යාව කියන්නේ. වර්තමාන මොහොත තුල ඉන්නේ. දැන් ඇත්තටම මේ පෙර සූදානම තියෙනවා නම් ඒ හැම තැනම උපස්මත්ත වැරදෙනවා මගේ ජීවිතේ මම කියන්නේ. පෙර සූදානම් තියෙන හැම තැනම වැරදෙනවා. දැන් 100 තෙල් ගන්නවා සමහර වෙලාවට වානෙට. සාමාන්‍ය රුපියල් 300 විතර ගන්නවා ඉන්දියන් සල්ලි වලින්. ගැවුවාම මේ ගොඩාක් දුරට මේ ඒ පිච්චෙන ප්‍රමාණයත් එක්ක බලනකොට වැඩිපුර සල්ලි ගෙවිලා තියෙනවා. සමහර දවසවලට මේ තෙල් ගන්න යනකම මං කියන්නේ ඇසේ මේ ඉවර වෙනකොට ගාමු කියලා. ඉවර වෙනකොට ගන්න. ඉවර වෙනකොට කියන්නේ ගමන ගිහලා ඒ තෙල් ඉවර වෙලා නැහැ. එනකොටත් ඉවර වෙලා නැහැ. දැන් මේ පොඩ්ඩක් ඉවර වෙන්න ළඟයි. ඒතකොට දැන් මං ආන කොච්චර දුර තියෙනවද ගෙදරට? කිලෝමීටර් 15ක් විතර. එහෙනම් 100 රුපියල් 30කට ගෑති නේද? රුපියල් 30කට ගන්න. රුපියල් 30කට ගෑවුවා මේ දුර යනවා. එතකොට දැන් රුපියල් 300 ගාන එක 30ට බැස්සනේ. දැන් මේ ටික උපාසක මාත්‍යල මේ ඇවිල්ලා හරියටම ලිස්ට් එක ගත්තා මේ අර කෑලි බෑලි අනවශ්‍ය එකක්වත් ගන්නේ නැහැ. වියදම අඩුයි. ඇවිල්ලා බැලුවාම මේ වර්තමානයේ සාපේක්ෂව ඇඩ ගැවුනාම වියදම අඩුයි. වර්තමානයේ දෙන්නේ නැතුව අනාගතය ගැන හිතනවා. ඒට යනකොට අපි මේක ගෙනිනවා අරක ගෙනිනවා මේ විදිහට කරනවා කියලා අනාගතය ගැන හිතනවා. එහෙම හිතුවම ගිහලා බලනකොට ඒක වෙනවා. අනවශ්‍ය වියදමක් තමයි යන්නේ. මනමාලි ගේන්න කලින් ගෙවල් ලදනවා. හැබැයි මනමාලි ඉන්නේ අවුරුදු 3යි. මේක කවුරුත් දන්නේ අවුරුදු 3ක් ඉන්න මනමාලිට ලස්ස 20ක් විතර විඳන් කළ ගයක් අදලා තිනවා. දැන් මනමාලි ගියාම දැන් ගේ මොනවා කරන්න තැඹුම් ගොඩි තමයි දඬන්නේ ගේ කඩලා. ගෙදරින් වැඩක් නෑ. හැබැයි තාවකාලික ටෙන්ට් එකක් ගන්නවා රුපියල් 5000ට. ටෙන්ට් එකක් ගහලා පොඩි අට් එකක් ගාගෙන ඉන්නවා. අවුරුදු 3ෙන් ටෙන්ට් එක අකුල ගත්ත ගියා. ප්‍රශ්නේ විසඳිලා රුපියල් 3000යි ප්‍රශ්නේ විසඳිලා. ඒ විදිහට හැමෝටම ටෙන්ට් වල ඉන්න කෙනෙක් නෙමෙයි. අපි මේ නැති අනාගතයක් මවාගෙන නැති ලෝකයක් අදාගෙන ඒක තුල නඩත්තු වෙන්න ජීවත් වෙන විශාල වේසක් දරනවා. ඒක තමයි බුදුහාමුදුර කියන්නේ මේ වර්තමානයේ ඉන්න කියලා. වර්තමාන මොහොත තුල ඉන්න කියලා. අපි ගොඩාක් වර්තමානයේ අමතක කරන වර්තමානයේ ඉන්නේ දක්ෂ නැහැ අපි. අපි ඉන්න කැමැතිම එකක් තමයි අනාගතය. වයසට යනකොට අපි කැමැති අතීතේ ඉන්නේ. ඇයි අතීතේ ඒවා සුන්දරයිනේ. තරුණ කාලේ ගස් ගල් කඩපුවා, පොල් ගා හොල්ලලා, කුරුම්බ කඩපුවා ඒවා හරි දක්ෂ. දැන් නිට ගන්න බෑ. දැන් රෝද පුටු යන්නේ. නමුත් ඒව හිත හිත සතුට වෙනවා. ඒ කාලේ අපි කරපුවා දක්ෂකම්. වයසට යනකොට යා වැඩිපුරම ඉන්නේ අතීතේලු. තරුණ කාලේ වැඩිපුර ඉන්නේ අනාගතේලු. ඇයි? තරුණ කාලේ යට මේ ලෝක වැඩි, සීන වැඩි. එයාට කරන්න ගොඩක් දේවල් තියෙන නිසා එයා අතීතේ ඉන්නේ. එයා ඉන්නේ අනාගතේ. වයසට ගියාම දැන් එයාට අනාගතයක් නැහැ නේ. ඔක්කොම ඉවරනේ. තග්ගල යාර සුන්දර මතකයන් කින අතීතයට නම් ගිල අතීතේ ජීවත් වෙනවා. ඕක තමයි පුතේජනියගේ ස්වභාවය. වයසක කට්ටිය ඔක්කොම අතීතේ ජීවත් වෙනවා, තරුණ කට්ටිය ඔක්කොම අනාගතේ ජීවත් වෙනවා. වර්තමානයේ කිසිම කෙනෙක් නැහැ. හිටියොත් කෙනෙක්, එයා ආර්ය කෙනෙක්. අපි වර්තමානයේ කියලා අලුතෙන් එකක් අදා ගන්න උත්සාහ කරනවා. වර්තමානයේ කියන එක හදන එකක් නෙමෙයි, ඇහැදිලා තියෙන එක. මේ ඉන්නේ තේතන තමයි. ඉන්නේ තේතන තමයි. රුවන්වැලිසෑයට ගිල රුවන්වැලිසෑය කොයිද කියලා අහුවාම පස්සක මතක වීලුවක් වගේ නෙමෙයිද? මිනිස්සු බලනනම් මේ බලන්නේ චෛත්‍ය ළඟටගෙන මේ මනුස්ස ආන ප්‍රශ්නේ. රුවන්වැලිසෑය කොතනද තියෙන්නේ කියලා නේ. ඒක රුවන්වැලිසෑය කියලා කියන්නේ මේ පොලි පාතාලයක් වාගේ, වතුර වලක් වාගේ. එහෙම නැත්නම් කඳු වැටියක් වාගේ එකක් මනුස්සය හිතන්නේ. ඇයි මේ මනුස්සයා දන්නේ මේ චෛත්‍යයක් කියලා? රුවන්වැලිසෑය කියන්නේ මොන වගේද? ආකෘතියද? ඒක ගොඩනැගිල්ලක්ද? නටඹුණක්ද? ඒක එහෙම නැත්නම් වෙන මොන හරි විශේෂ දෙයක්ද? එහෙම නැත්නම් පාක් එකක් වාගේද? මල්ලු යනද? මනුස්සයා දන්නේ නැහැ. එන්න රුවන්වැලිසෑය ළඟම හිටගෙන ආන මේ මැප් එකේ තියෙන මේ රුවන්වැලිසෑය කියලා නමක් දාලා ඒක තියෙන්නේ කොහෙද? මනුෂ්‍යෝ ඒක තමයි මේක. දැන් වර්තමානේ හොයනවා. ඉන්නේ වර්තමානේ. තවත් හොයන්න මොනවද තියෙන්නේ? වර්තමානේ තුල ඉඳ උත්සාහ කරන. ඒ උත්සාහ කරන්නේ වර්තමානේ තමයි. තවත් මොනවද උත්සාහයක්? ඒ උත්සාහය නිසා වර්තමානේ නැති වුනේ. નિરાයාසයෙන් මේක මේ දකින්නවා, පේනවා. අලුත් નિરાයාසයක් ඕනේ. උවමනාවෙන් කරන්න දෙයක් නැහැ. ඒක විශ්ව න්‍යාය ධර්මයේ තුන උවමනාවෙන් කරනවා. දැන් වාඩි වෙලා ඉන්න එක උපාසක මාත්‍ය නිරාසයෙන් කරනවාද ආයාසයෙන් කරනවාද? ඒක හිබේ වෙනවා. දැන් වාඩි වෙන්න අපි වෙනම ප්‍රොජෙක්ට් එකක් අදලා අංශක මෙච්චරයි කියලා ඒවට මීටර් තියාගෙන එම නඩත්තු කරනවා. එහෙම ඉඳගත් කෙනෙක් නැහැ ලෝකේ. වාඩි වුණාම ඉඳගෙන. ඒක මේ නිරායාසයෙන් වෙනවා. එහෙම වෙන බව දැනගන්නවා. ඒක ආයාසයෙන් කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ හැමදේම නිරායාසයෙන්. දැන් ඇහෙනකොට නෑ ඒත් මෙච්චරකින් මං ආන්නේ කියලා මීටර් ඇතුළේ මීටර් ගානට ඇඩ්ජස්ට් කරලා තමයි සද්දාන්නේ. එහෙම බනහන කටින් නේද ලෝක නෑ. ඇහෙනවා. අඩුවෙන් ඇහෙනවා, වැඩියෙන් ඇහෙනවා, හාමුදුරන තරගයම තදින් කියනවා. ඔක්කොම ඇහෙනවා. ඒ ඇහෙන බව දැනගෙන ඉන්නවා. නිරායාසයෙන් ඇහින්නේ. නිරායාසයෙන් පේන්නේ. නිරායාසයෙන් තමයි සිතන්නේ. මිනිස්සු සිතන්න ප්‍රොජෙක්ට් ඇදලා තියනවාද? හරියට 10යි 10ට මම ආවල් මනුස්සයා ගැන සිතනවා. එහෙම ලියලා මිනිස්සු සිතනවාද? එහෙම හිතන්න බෑ මිනිසුන්ට. එහෙම ක්‍රමයක් නෑ ලෝකේ. හිතෙනවා. ඒක නිර්හයාසින් හිත. ඒක දැනගන්නවා. උපාසක මාත්‍යගෙන හිතනවා. ඒක දැනගන්නවා එච්චරයි. ඒකනේ දිට්ටි දිට්ටි මාත්‍ය සුත සුත මාත්‍ය කියලා බුදුහාමුදුරු කියන එක සරල එකක්. හැබැයි මෙච්චර කාලයක් නිර්හයාසින් මේ ඇයෙන බව, පේන බව, දැනෙන බව අපි දැනගෙන හිටියේ. දැන් දැනගෙන ඉන්නවා. එච්චරයි කරන්නේ. මේක 100ෙන් ඉන්නවා. 100ෙන් ඉන්නවා. දැන් උපාසක මාත්‍යට හැයෙන්නේ ආයාසෙන්ද නිර්හයාසෙන්ද? නිරායාසෙන් නිකන්නේ උපාසක මාත්‍යම් වේසනවාද ඒක අහන්න නෑ. කන තියෙනවා, කනට ඇහිම හැකියාවක් තියෙනවා, සද්දයක් කෙනෙක් ඇහෙනවා. ඒක ඇහෙන බව මම දන්නවා. අර දන්න ටික විතරයි මම කරන්නේ. එimhe ඇහෙන බව දැනගෙන ඉන්නවා. එච්චරයි කරන්නේ. ආන එක මම කරන්නේ. පේන එක මම කරන්නේ. ඒක පේනවා. පේන බව දැනගන්නවා. අර දැනගන්න එක විතරයි මම කරන්නේ. ලනුව කරන් ඉතල්ලා උපාසක මාත ගස් බඳින්න. ඒ වණ කවුද කියලා දැන ඉත දිනු කරන්න පුළුවන් කියන එක. දැන් උපාසක මාත්‍යාගට මම රුපියල් 10ක් දෙනවා. සල්ලි ජාතරූප උදාහරණයකට ගමුකෝ. රුපියල් 10ක් දෙනවා. යනකොට රුපියලක් ඉල්ල ගන්නවා. එනකොට රුපියලක් ඉල්ල ගන්නවා. ඕම උපාසක මාත්‍යා පැයෙන් පැයට රුපියල් ඉල්ලලා පැය 10ක් ගියම උපාසක මාත්‍යා ගත්තේ කීයක් දෙනවද? එතකොට උපාසක මාත්‍යා දැන් සල්ලි ගණ්ඩ අඩු වෙනවනේ නැති වෙනවනේ. දැන් මේ සිත වඩනවා කියලා කියනකොට කෙලෙස් අඩු වෙනවා, රාගය අඩු වෙනවා, ලෝභය අඩු වෙනවා, දෝෂය අඩු වෙනවා. එතකොට අකීකරුකම නැති අඩු වෙනවා. එතකොට මේ කපටිකම්, උපක්‍රමශීලී, නිඳා කිරීම, අපහාස කිරීම, මේ වගේ දුර්වලකම් ඔක්කොම අඩු වෙන්න සිත දියුණු වෙනවද? සිත නිරෝධ වෙනවද? නිරෝධ වෙන එක දියුණුවක් වෙන්නේ කොහොමද? ඒක නැති වෙන එකක් නේ. අර ගණ්ඩ අඩු වෙනවා වගේ මේ සිත නිරෝධ වෙනවා කියලා කියන්නේ නැති වෙනවා. දියුණුවක් වෙන දියුණුවක් කරන කෙන එකතු වෙනවා. දැන් ඇයි බෝධිසත්වයෙක් නිවන් දකින්නේ නැත්තේ? හොඳ ප්‍රශ්නයක්. මා බෝධිසත්වයෙක් ඇයි නිවන් දකින්නේ නැත්තේ? එයා නිරෝධ කරන්නේ නැහැ සිත. එයා ඒ බුද්ධත්වයට අදාළ පාරමිතා එකතු කරනවා. වේලාම බ්‍රාහ්මණය වල දන් දෙනවා. වෙස්සන්තර ජාතකයේ දන් දෙනවා. නලකුමරු වෙලා ඒ පාරමී පුරන බෝධිසත්වරු. එක එක චරිතවල ඉඳලා එක එක විදියට එයා එක එක තැන්වල ඉපදිලා එක එක චරිතවලින් එයා එක එක ඒවා එකතු කරනවා චරිතයට. මට ඉවසන්න බැහැ. හරි. මේ භවෙ මං ඉවසන එක පුරන සාංචිවාදී ජාතක අතපය කපාන සාදු කියනවා. ඒක පුරුදු කරනවා යා. හැමදාම මම රාගෙට අවුවෙන. හරි. මේ රජබිසව තරන් ගිල්ලා මම මේකෙන් පාඩම් ඉගෙන ගන්නවා. එයාට කකුල් රිදෙනවා කෙනෙකුට උස්සාගෙන යනවා පින්ඩ පාතේ කරලා දෙනවා පස්සේ එන අම්මෝ මේ කසාද ආයි ජීවිතේ කවදාවත් කසාද බන්. ඒක පුරුදු කරනවා. ඒක එකතු කරනවා. ඒ චරිතය එකතු කරනවා. ඒ ගුණ එකතු කරනවා. ඒ අත්දැකීම එකතු කරනවා. මා බෝධිසත්වය හැමදාම ඉපදිලා ඒ බුද්ධත්වයට හදාලා පාරමී එකතු කරන නිසා එයා නිරෝධ වෙන්නේ නැහැ. එයාව සතරෙන් මේ නිවන් දක්වන්න බෑ කාටවත්. ඇයි? එයාට තියෙන එකතු වෙන ක්‍රමවේදය. හරියත් බෝධිය පතන කට්ටියට එකතු වෙන්නේ නැහැ. ඒ කට්ටියට තියෙන නිරෝධනේ. ඒ නිසා ඒගොල්ලෝ පිරිනම් පානවා. ඒ නිසා තමයි රාත් බෝධිය පතන කට්ටිය ඉක්මනට පිරිනම් පානවා. ඒ කට්ටියට එකතු වෙන්නේ නැහැ. ඒ කට්ටියට අත්හැරෙනවා. අර කට්ටියට එකතු වෙනවා. අන්තිම භවය තමයි ඒගොල්ලෝ අත්හරින්නේ. සිත දියුණු කරනවා කියන්නේ සිත වඩනවා කියලා කියන්නේ මේ එකතු කරනවා කියන එක. වඩන්නවා නම් එයා එකතු කරනවා. දිනු කරනවා කියලා කියන්නේම එයාගේ දක්ෂකම් සිතට වැඩි කරනවා කියන එකනේ. තේරුම් ගැනීම හැකියාව, දකින්න හැකියාව, අවබෝධ කර ගැනීම හැකියාව එකතු කරනවා එයා. ඒවා එකතු කරනවා කියන්නේ එයා නිවෙන්නේ. සිතට නිරෝධයක් තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ නැති වෙන්නයි ඕනේ සිතේ. සිතේ තියෙන ස්වභාවය අයිමි වෙන්න ඕනේ. එහෙනම් නිරෝධයක් තමයි විය යුත්තේ. දිනුවක් වෙන්න බෑ. දිනුවක් කරනවා නම් මම සිත දිනු කරනවා. මම සිත වඩනවා කියලා කියනවනම් එයා ගොඩාක් දුරට අවබෝධයෙන් කරන කෙනෙක් නෑ. එයා මාබෝසත්වේ. එයා එකතු කරගෙන යන කෙනෙක්. අනාබෝධයෙන් කරනවනේ යට තේරුම් කරලා දෙන්න ඕනේ ඕක නිවන එකක් නෙමෙයි. නිවෙනවා නම් ඒක දියුණු වෙන්න බෑ. තියෙන දියුණුවක් නැති වෙන්න ඕනේ. දැන් මිනිස්සුන්ගේ රස්සාවල් නැති වෙලා පෞල් ජීවිත අවුල් වෙලා ව්‍යාපාර කඩන් වැටිලා ගියේ කඩන් වැටිලා වහානේ එකපාරටම ඔරු අරන් ගිහිල්ලා දැන් මේ මොනාම දැන් ඔක්කොම නැති වෙනවනේ. එයාට මොකදනේ? නිරෝධ සමාපත්තිය. වහාන අම්බෙලා ගෙවල් දොරවල් අම්බෙලා මාලිගා අම්බෙලා රජකම් ඒ කියන්නේ මොකද්ද? එයා නැවත ඉපදෙනවා. පැවත්මක් ඇති වෙන්නේ. එකතු වෙනකොට පැවත්මක් ඇති වෙනවා. නිරෝධ වෙනකොට නිවීමක් ඇති වෙනවා. එන දියුණුවේදී වෙන්නේ එකතු වීමක්. නිරෝධයේදී වෙන්නේ නොපැවත්මක්. ධර්මයේ ශ්‍රවණය කරනකොටත් හරියට ඒක ගන්න ඕනේ පාසමත් වැරදුන තිවරයි. මෙච්චර කාලෙ සිත දියුණු කළා. තේරුම් ගැනීම හැකියාව දක්ෂකම් ඉවසීම අරමයේ දියුණු කළා. වැරදුනා. නිරෝධ කරන්න ආයෝනේ. ඉවසීම දියුණු කරන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනවනේ ඒක වැරදි. ඉවසීම දියුණු කරන්නේ නැහැ. ద్వේෂේ නිරෝධ කරනවා. ద్వේෂේ නිරෝධිත සිත. කාන්තිසිත. කාන්තිසිත. කරුණාව දයාව ඒව දියුණු කරන්නේ පටිගිය වෛරය පලිගැනීම අපාස කිරීම ඒක නිරෝධ කරනවා අර සිත පාල වෙනවා එහෙමයි මේක හැදෙන්නේ මේ එහෙම තමයි මේ පටිසෝතගාමික චින්තනයේ තියෙන්නේ පටිසෝතගාමී මාර්ගය තුල තියෙන මොකවත් දිනු කරන්නේ අරව නිරෝධ කරනකොට මේක එනවා ඒකේ අයිතිකාරය මම නෑයි මම මේක වැඩි වෙන්නේ නෑනේ ඒක කොහොමද මම මේක අයිතිකාරය වෙන්නේ අයිතිකාරය නෙමෙයි දැන් උපාසක මාත්‍ර නිදාගන්න එක කරන්න පුළුවන්ද කොහොම නිදාගන්න පෙන්වන්නකෝ දැන් එහෙම නිදා ගන්න බෑ කාටවත්. එහෙම ටිකක් වෙලා ඉන්නකොට නිින්ද යනවා. ඒක ඉබේ යන එකක්. බලෙන් නිදාගත්ත කෙනෙක් පෙන්වන්නකෝ මට. හරියටම 10යි 21යි තප්පර 13නේ මම නිදා ගන්න. එහෙම ලියලා තියලා නිදාගත්ත කෙනෙක් පෙන්වන්නකෝ. එහෙම නිදා ගන්න බෑ මිනිසුන්ට. නිින්ද කෙනෙක් ඉබේ යන එකක්. ඉබේ යන එකක්. එහෙම නිදා ගන්න බෑ. ඒ වගේ මේ කාන්තිය වැඩුවා, ඉවසීම වැඩුවා, යටහත් පාත්කම වැඩුවා කියන බොරු. ඒක වඩන්න බෑ. අරක නිරෝධ වෙනකොට, අර අඩුපාඩු හැදෙනකොට, අර අසත්පුරුෂ ඒ අගුණ ටික ඔක්කොම නිරෝධ වෙනකොට, ඒක නිවැරදිනකොට මේ ටික නිකන් එනවා. එහෙමයි හැදෙන්නේ. මේක පටිසෝතගාමි. ಗುಣ වඩන්නේ නෑ. අගුණ නිරෝධ කරනවා. දැන් ಗುಣ වඩනවා, අගුණ වඩනවා කියලා කියනවා නේද? එක පාට මලපයින් නැද්ද කට්ටියට? උපවාස කට්ටින ಗುಣ වඩනවලු. පොඩ්ඩ යාමේ ආවෙන්න බෑ. හරියට තරහා යනවා. හරියට තරහා යනවා. අපි දන්න හාමුදුරුවමක් හිටියා ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක හොඳට භාවනා යෝගී ඔච්චරද කියලා කියන උදේ ඉඳලා රෑ වෙනකන් එළියට එන්නේ මිනිස්සු දානි හරන් ගිහලා ඉමින්සරේ ගිහලා කුටියෙන් තියලා එනවා පස්සේ මේ 12ට විතර ගිහලා බලන වළඳලා පස්සේ ඉමින්සරේ වරන් එනවා අස් කරනවා ගිලන් පස්සේ ගිහලා වාලා තියලා එනවා උන්වහන්සේ වළඳලා එනවා ඊට පස්සේ ගිහලා ඒක අස් කරනවා එළියට එන ඒ තරම් තපස් මිනිස්සු තරියට ගරු කළා අවුරුදු පිට මිනිස්සේ කැලේ ලොකු අඳුරත් එක පොඩි තර්කයක් ගිහලා පොඩි ප්‍රශ්නයක් මට කරදරයි භාවනාවන. එළියට ගිහලා පොළු කැල්ලක් අරගෙන හොඳටම ගාගෙන ගිහලා අර මිනිස්සට. ගාලා ගිහලා ආයි ගිහලා කුටිය ගිහලා වාඩි වුණාලු. ලොකු අඳුර කිව්වලු දැන් භාවනා කළා ඇති. භාවනා නොකරපු මටවත් ඔච්චර තරහා ගියේ නැහැ. ඒ මිනිස්සට මං අත ඉස්සුවේ නැහැ. නමුත් ආ මෙච්චර භාවනා කරපු අය අර මිනිස්සට ගාපු විදියෙන් මට තේරෙනවා දැන් ඉතින් භාවනා නොකර අතපතු ගාලා බුදුන් වහන්සේගෙන් ඉන්නක හොඳයි කියලා. ඇයි භාවනා කරන වාගේ සිත දරුණුයි. ඒයි එයා ඉවසීම කියලා එකක් වඩලා තිනවා. ద్వේෂය නිරෝධ කරා නම් එයාට කවදාවත් තරහා යන්නේ නැහැ. එයා දකිනවා ලොකු ආන්දරංගේ නියම කර්මයක් ගෙවෙනවා. කාට හරි ওই විදිහට දෙන්න ඇති හොඳ ට්‍රෙඩ් එකක් බලන්න අර මිනිස්සු ඇවිල්ලා දෙන මේ පීඩනේ කර්මයක් ගෙවෙන්නේ. හොඳයි ලොකු ආන්දරුත් නිවනට ලං වෙනවා කර්ම ගෙවලා. ඒක දකිනවා යා. කුටි ඇතුළ සතුට වෙනවා. ලොකු ආන්දරුත් නිවනට වැඩ කරනවා. සතුට වෙනවා. ඇයි යාට පටිගියක් ආවේ? එයා කන්තිය කියලා එකක් වඩපු නිසා. ද්වේෂයේ වෛරයේ පරිගැනීම යා නිරෝධ කළා නම් එයාට කන්ති ඉබේ පාල වෙනවා කවදාවත් තරහා යන්නේ නැහැ. වැරදි තැන ඇල්ලුවේ සර්පයා නැට්ටෙන් ඇල්ලුවේ ඒ නිසා කෑවා. ඔළුවෙන් අල්ලන්න දක්ස නැහැ. ඔළුවෙන් සර්පයා අල්ලන්න නම් අපි කවුරු වෙන්න ඕනේද? දක්ෂ උපාසකෙක් වෙන්න ඕන නැහැ. අපි වෙන්න ඕනේ දක්ෂ අයිකුණ්ඩකෙක්. සර්පයා අල්ලන්න දක්ෂ අයිකුණ්ඩකයා. සර්පයා අල්ලන්නම ඕනේ නම් අල්ලන තැනට අපි ආවනේ තීරණය ගත්තා නම් ඉස්සෙල්ලාම මම අයිකුන්ට එකේ ගෙන්න ඕනේ ඊට පස්සේ සර්පය අල්ලන්න ඕනේ නැත්නම් මම දන්නේ නැහැ සර්පය අල්ලන ක්‍රමේ මං ගිහලා බඩෙන් අල්ලනවා නැට්ටෙන් අල්ලනවා සර්පය කනවාමව අල්ලන්න බැරි නම් අල්ලන්න නැතුව ඉන්න ඕනේ අල්ලන්න ඕනේ නම් ඉස්සෙල්ලාම අයිකුන්ට එකේ ගෙන්න ඕනේ අල්ලන්න කලින් එයා දන්නවා එක එක සර්පය කොයි කොයි විදිහටද අල්ලන්නේ කියලා එයා දන්නවා දක්ෂකම අද ලෝකේ මේ ಗುಣ වඩන්න යනවා අපි වඩන ක්‍රමේ දන්නේ නැහැ ද මෛත්‍රී වඩනවානේ මේ දිශාවේ කට්ටියට මෛත්‍රී වෙන්න ඕනේ, මේ දිශාවේ කට්ටියට වෙන්න ඕනේ, අර දිශාවේ කට්ටියට මෛත්‍රී වෙන්න. මේ ඔක්කොම දිශාවල් අනු දිශාවල් අනු කණ්ඩ දිශාවල් අනුබද්ධ දිශාවල් ඒජන්ට් වලලා ඉන්නවා නම් ඒකට ඒ ඒජන්ට් ලටත් අපි ඒ මෛත්‍රී කරනවා. ඕම කරන පැය ගන්න. කො මෛත්‍රී වැඩිච්ච කෙනෙක් නැහනේ. ඒ කට්ටිය කිල්ල කතා කරනකොට ඒ කට්ටිය කිසිම නැහනේ අනුකම්පාවක් මොකවත් නැහනේ. ඒ කට්ටිය ඉස්සර අපිට කෙසල් ගෙඩියක් කාලා බලන්නකෝ දසසිල් අරගෙන ගහල එලවන්නේ. කිසිම අනුකම්පාවක් නැහැ, කිසිම මෛත්‍රියක් වැඩිලා නැහැ. එච්චර අනු දිශා වලට අනු කණ්ඩ දිශා වලට මෛත්‍රී කරනවා නම් ඒ කටි ඉස්සර අපිට කෙසෙල් ගෙඩියක් කනකොටයි තරහා යන්නේ. ඒ කියන්නේ අනිත් අයගේ සිල් කැඩෙනකොට ඉවසගෙන ඉන්න බෑ. එහෙනම් මොකද්ද මේ වඩන මෛත්‍රිය? ද්වේෂය නිරෝධ කරලා නැහැ. ද්වේෂය නිරෝධ කරන්නේ නැතුව ඒක පැත්තකින් තියාගෙන මෛත්‍රියක් වඩනවා වැඩෙන්නේ නැහැ. ද්වේෂය නිරෝධ කරපු සිත මෛත්‍රී සිත එයාට තරහා යන්නේ කෙසෙල් වලඳනවා. වේතුත් වළඳනවා නේද? එන අවතක් නැහැ. ස්වාමිනී ආනමාලුත් තියෙනවා. ඒකිනුත් එකක් වළඳන්න ඕනේ ඔබ වහන්සේ. කොහමද මේ මෛත්‍රිය? උල්පතක් මෛත්‍රිය. තරහා යන්නේ නැහැ. ඇයි? කන කෙනාට නැවත තියෙන්නේ මට කොයිද තියෙන්නේ අවතක්? එයා ගිලනෙක් නම් ගිලනොන්ට අවතක් නැත්නම් මම මොකටද ඒකට නඩු කියන්නේ? උන්වහන්සේ නිවන් දකින්න ප්‍රමාද වුණාට ප්‍රශ්නයක් නැත්නම් මම මොකටද ගහලා බලෙන් තල්ලු කරන්නේ නිවනට? මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක යට තේරෙනවා. ස්වාමිනි නිින්ද යනවා, නිදාගන්නේ කොඳයි, ශරීර සෞඛ්‍යයට පාඩුවේ ගියා. කොයි වෙලෙත් මං කැම කරන්නේ දී කියලා බනින්නේ නැහැ, විවේචනය කරන්නේ නැහැ. නිදාගෙන ඉන්නවා නම් මේ සේනාසනෙ ඉන්න බෑ. එහෙම කියන්නේ නැහැ. ඇයි? ද්වේෂය නැති කරපු නිසා මෛත්‍රීසිත පාළ වෙලා කරුණාව වැඩි. නිදාගෙන ඉන්නවා, පොරෝල යනවා. වතුර ටිකක් තියලා යනවා. නිදාගෙන හැරෙනකොට ගිලම් පස ටිකක් අදලා දෙනවා. කවදාවත් ඇයි නිදාගෙන ඉන්නේ මාර්ගේ වඩන්නේ නැත්තේ? ආන්නේ. එයා මෛත්‍රී වඩපු කෙනෙක් නෙමෙයි, ද්වේෂය නිරෝධ කරපු නිසා මෛත්‍රියට පත් වෙච්ච කෙනෙක්. එතනට එන්නේ නැහනේ අපි. අපි එතනට එන්නේ නැහනේ. අපි මෛත්‍රී කියලා එකක් වඩනවා. ඒ නිසා තම තරහා යන්නේ. ඉවසීම කියලා එකක් වඩනවා. ඒ නිසා තරහා යනවා. පටිගිය නැති කළාම තමයි ඉවසීම ඇති වෙන්නේ. වෛරය පාකලාම ඉවසීම ඇති වෙන්නේ. ඒක හදන්නේ මේක වඩනවා. ඔක්කොම වැරදිලා. මෙච්චර කාලයක් වැරදුන්නේ නැහැ. ඊට පස්සේවත් වරදින්න නැතුව ඉන්න හරියට වඩන්නේ. ඉවරදිව වඩන්න. පාසුවෙන් පිරිනිවන් පාන්න තියෙන තැනක් ඕක. සරලව නිමා කරන්න තියෙන එකක් මේක. අපි සංකීර්ණ කරගෙන. පයේ සිස්සත්තේ ලියන කෙනාට සාමාන්‍යයෙන් 2 3යි පයි කියලා දැනගත්තාම ඇති. පයිතගරස් ප්‍රමේය කටපාඩම් කරන්න ඕනේද? එයාට ඕ ලෙවල් නෙමෙයිනේ දෙන්නේ පා වතර. දැන් අපි ගොඩාක් දොඩ නිවන් දකින්න PhD වාගේ එකක් කරන්නේ. PhD රිසර්ච් ඒ වගේ නාමයක් ඇති වුණා, රූපයක් ඇති වුණා, ඔසවුවා, යව්වා. ඒකකට 5 කිලෝමීටර 2ක වේගින් ඇසෙව්වේ. දැන් ඕම රිසර්ච් කළා, ඒකට ෆෝමියුලා හදලා ආයි මේක වේග වැඩි වුණේ. ඇයි මේ දිශාවට උලම් කැපුණ දිශාවට මේක වේගය ටික පීඩනේ වැඩි වෙන්නේ? දැන් ඕක රිසර්ච් කරන්න දාවේ මං. මං නිකාර සයන්ටිස්ට් කෙනෙක් වගේනේ. මට තියෙන්නේ ඒක නෙමෙයි. මිනිස්සු දකිනකොට ටිකක් තරහා යන. ඕක හදන්නනේ මට තියෙන්නේ. ඕක හදන්නයි මට තියෙන්නේ. මං ඒක හදන්නේ නැහැ. පාවසර විභාග ලියන කෙනාට පාවසර විභාගෙටයි දැනුම ඕනේ. එයාට විසිදියල දෙනමක් අවශ්‍ය නැහැ. අපි දැන් ඔක්කොම කරන්නේ PhD. ඔක්කොම PhD කරන්නේ. සරල නැහැ, සංකීර්ණයි. පේන දේ බලන්න කීයටවත් කැමති නැහැ. මේ පේන්නේ මොකක්ද නැහැ. මේකට හේතුව මොකද්ද? කවුද මේ හේතුව ඇදුවේ? බලන්න කුපාසක මාතෘ මේක සම්පූර්ණ ඉන්කුවරි එකක් නෙමෙයි යන්නේ. ගවේෂණයක් නේ යන්නේ. ඒක හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු නිවන් දකින්නේ නැත්තේ. නිවෙන්න අවශ්‍ය දැනුම පොඩ්ඩයි. මේ මිනිස්සුගේ දැනුම තියන සාගරයක් වගේ. ඒකට අර කොරොත්තු දෙන්නේ. මේ ලෝකේ උපාසක මාතට ඇත්තක් කියන්නද? අතීතය කියලත් අනාගතය කියලත් කාල දෙකක් නැහැ. මේක කිව්වට ලෝකේ කවුරුත් පිළිගන්නේ. ඒ නිසා මම මෙච්චර කාලයක් කිව්වේ නැහැ. ලෝකේ වර්තමානයේ විතරයි තියෙන්නේ. දැන් උපාසක මාත්‍ය ඇත්තටම මේ ලෝකේ වර්තමානයේ විතරක් තියෙන නිසානේ හැම බුදුවරයෙක්ම කියන්නේ වර්තමානයේ තුල ඉන්න කියලා. ඇත්තටම අතීතයක් අනාගතයක් තියෙනවා නම් බුදුවරු කියනනේ අනාගතේ ඉන්න. හැබැයි මේ ඒක නම් නිවන් දකින්න බෑ. අතීතෙත් ඉන්න. හැබැයි නිවන් දකින්න බෑ. එහෙම කියනවනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම එකක් නෑ. 1981ක් මං කල්පනා කරනේ. කල්පනා කළේ කීයේද? 2018 දැන්නේ කල්පනා කළේ. එතකොට ඒක කොහොමද අතීතයක් වෙන්නේ? ලබන මාසේ මම මේව කරනවා. ලබන මාසේ මේව කරන දින 30ක් තියෙනවා. හැබැයි කල්පනා කරේ මේ දැන්නේ. දින 30ට කලින් දැන්නේ. එතකොට ඒක වර්තමානයේ. මෙච්චරයිනේ දැනගන්න තියෙන්නේ. මේක දැනගත්තාම අතීතයක් පවතින්නෙත් නෑ. අනාගතය පවතින්නෙත් නෑ. ඒ මේක නිර්මාණය වෙන්නෙත් නෑ. ඒ මේකක් නෑ. ලෝකේ වර්තමානයේ විතරයි තියෙන්නේ. වර්තමානයේ තුල දෘෂ්ටි දෙකක් අතර අන්ත දෙකට සාපේක්ෂව. මේ අන්තයට ඇදුවා මේකට අතීතය කියලා එකක් කියනවා, මේ අන්තයට ඇදුවා අනාගතය කියලා එකක් තියෙනවා. හැබැයි ලෝකේ පවතින්නේ වර්තමානයේ විතරයි. තව විනාඩි 15කින් මම නැකිట్లా ගිහිල්ලා මෙතන වැඩ කරනවා කියලා එහෙම හිතනවා. හැබැයි මේ හිතන්නේ කොයි වෙලේද? හැබැයි ඒ විනාඩි 15ට කලින් නැකිටින එක දැන් නැකිටින්න පුළුවන්ද? විනාඩි 15කට පස්සේ නැකිටින්න තියෙන එක දැන් නැකිටින්න පුළුවන්ද? බෑ. ඇයි? ඒකට විනාඩි 15ක් ඉන්න ඕනේ. ඒතර විනාඩි 15ක් හිටියට පස්සේ නැකිටින්න එක විනාඩි 15කට පස්සේ නැකිට එක වෙන්නේ කොහොමද? අර විනාඩි 15 ගියාට පස්සේ දැන් නැකිටියේ. ඒතර ඒ විනාඩි 15කට පස්සේ නැකිටා කියන එක වෙන්නේ කොහොමද? එහෙම සමීකරණයක් නැහැ ලෝකේ. මේ මොහොතේ තමයි ඉඳ තින නෙමෙයි මේ මොහොතේ තමයි ඉන්නේ. තව ටිකක් කල්ලියයි සමාවට එන්නේ. ඒ කියන්නේ තාම ඒක හරියට වුණේ නැහැ. මේ මොහොතේ තමයි ඉන්නේ. ඒ ඉන්න මොහොත දැනගන්නයි තියෙන්නේ. විනාඩි 5න් අපි පොඩ්ඩක් මේක මේ ආයි සාකච්ඡා කරමු කියලා කියනවා. විනාඩි 5න් සාකච්ඡා කරමු කියන එක අනාගතයට කියන එකක්. එහෙම තමයි ලෝකේ කියන්නේ. දැන් විනාඩි 5න් සාකච්ඡා කරන්න විනාඩි කීයක් ඉන්න ඕනේද? පාක්ම ඉන්න පාය. පාක් ඊට පස්සේ සාකච්ඡා කරන. එතකොට විනාඩි 5න් පස්සේද සාකච්ඡා කරන්නේ? දැන්නේ කතා කරලේ. මේක තුළ තියෙන මේ විද්‍යාව මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේ කාලයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මතාවය විනිසුන තේරිලා නැහැ. බුදා ප්‍රඥාවතුන්ට තමයි ඒක තේරෙන්නේ. ඒක පඤ්ඤා කාලයට තමයි ඒක විස්තර කරන්නත් ඕනේ. මේ ධර්මතාවය නැත්තම් තේරෙන්නේ නැහැ. මිනිස්සු වෙන වෙන දෘෂ්ටි හදන ඊට පස්සේ ඒවට. 10ට ගිලම්පස හම්බෙයි. හැබැයි ඒක අනාගතයක් නෙමෙයි. ඒක කවදාවත් දැන් හම්බෙන්නේ නැහැනේ. 10ට හම්බෙන එක දැන් හම්බ වුණොත් එතකොටත් හම්බෙලා තියෙන දැන්. ඒක 10ට හම්බෙන එකක් නෙමෙයි. 10ට හම්බෙන එක 10ට හම්බෙන්න දෙපායි. දැන් හම්බෙන්නේ නැහැනේ. දැන් හම්බුනොත් ඒක දැන්. ඒක 10ට හම්බෙන එක නෙමෙයි. 10ට හම්බෙන එක 10ටම හම්බෙනකොට ඒක කොහමද මේ දැන් මේ අනාගතයක් වෙන්නේ? ඒක දැන් නේ හම්බ වුනේ. ඒක 10ට හම්බෙච්ච එකක් නෙමෙයි. ඒක මේ වර්තමානයේ දැන් හම්බෙච්ච එකක්. මෙන්න මේක තමයි අපි පවත්වන්න ඕනේ 100. මේ මානසිකත්වය තුළ මේක වඩන්න ඕනේ. වඩනවා කියන්නේ වඩනවා නෙමෙයි. ඒක තුළ ඉන්නවා. දැනගෙන ඉන්නවා. 100 ළඟට තරුණෙක් ඇවිල්ලා කියනවා ලොකු තාත්තේ පඩිය මදි. ඒකට මොනාරි ක්‍රමයක් කියන්නකෝ අම්බ කරන්න. ඕටි කරාට හරියන්නේ නැහැ. මොනාරි බිස්නස් එකක් කෙරුවා තරම දැන් 100ත් එක එක උපදෙස් දෙනවා. එක එක ඒවා කියනවා. මම කුටියෙන් එළියට ඇවිල්ලා මේ මෙබිල බැලුවා. සාමාන්‍ය මම එම එබිල බලන්නේ නැහැ. එළියට එන්නෙම නැහැ. 100ට තේරෙන මොනාරි කියන. පුතා එන්න. මෙයාට මොනාරි කියන්න. ඊට මම කිව්වා මාමේ පඩි හඩුයි කියලා පඩි වැඩි කරන්න එපා. ඒ පඩියට ගැළපෙන විදිහට වියදම් අඩු කරන්න. පුළුවන් නම් තවත් වියදම් අඩු කරලා ලොකු මාත්‍යර කියන මට පඩි වැඩි 500ක් මට පඩියෙන් අඩු කරන්න කියලා ලා පඩි අඩු කරන්න කියලා ලියුම් දෙන්න වැඩි කරන්න ලියුම් දෙන්න එපා. පස්සේ තමයි 100ට තියෙන හරියට මරි මේ මිනිස්සු වියදම් වැඩි වෙන්න පඩි වැඩි කරන එකක් ආදායම් වැඩි කරන එකක් නෑ දන්නේ. දැන් උපාසක මාත්‍යර වියදම් වැඩි වෙනකොට උපාසක මාත්‍ය මොකද්ද ගන්න පියවර? ආදායම් වැඩි කරන එකනේ. පොලියට දෙන්න හදනවා, තවත් මොන බිස්නස් එකක් පටන් ගන්නවා, එහෙම නැත්නම් වැලි හරි වල දානවා, මොන හරි එකක් කරනවා නැයි ආදායම් වැඩි කරන්න, පස්සරි විකුණන්න ඕනේ. ආදායම් වැඩි කරන්න ඕනේ වියදම් වැඩි. හැබැයි ඇත්තටම මිනිස්සේ කරන්න ඕනේ ආදායම් වැඩි කරන එක නෙමෙයි, වියදම් අඩු කරන එක. තුන් වේල කන මිනිස්ස එක වේලයි කන්නේ. උදේ ඉඳලා රෑ වෙනකොට හඳුන් හතක් අඳිනවා, එකක් අඳිනවා. මේ විදිහට අර වියදම් ටික ඔක්කොම අඩු කරගෙන යනකොට දැන් පඩිය වැඩි වෙන්නේ නැද්ද? පඩිය වැඩි වෙන තත්පත් හදන්නේ නැහැ. පඩිය හඩු වෙන පත්තම් මේ හදන්නේ. මේ පැවැත්ම සම්පූර්ණයෙන් වැරදිලා තියෙන නිසා අද සමාජයේ මෙච්චර ගැටලු තියෙන්නේ. මිනිස්සු මේ සල්ලි කියලා මේ දුවන්නේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ සමහර කට්ටියක ටෙලිෆෝන් බිල් රුපියල් 25000යි මාසෙට. වෙනම කෙනෙක් අම්බ කරන්න එපාය. රුපියල් 100ක් රීලෝඩ් කරුවොත් උපාසක මාත්‍ය සිම් එකට අවුරුද්දක් වළංගුයි. ඉන්කමින් විතරයි ගන්නෙ. අවුට්ගෝයින් එකක්වත් ගන්නෙ නැහැ. අවුට්ගෝයින් ගන්න ඕන නම් 119 ගන්නවා. සල්ලි යන්නේ නැහැ. 1717 ගන්නවා ඩවලොග් එකට. සල්ලි යන්නේ නැහැ. එහෙම කතා කරන්න මොන නම් නැත්තම් ඉන්කමින් විතරයි. මිනිසුන්ට මට කතා කරන්න තියෙනවා නේ. ඉතින් ඒගොල්ලෝ ගනි. මට උමනාවක් නැහැ. හිත හදා ගන්නවා. දැන් රුපියල් 100 අවුරුද්දක් ඉන්න පුළුවන් නේ. මම රටේ ඉන්න මිනිසුන්ට කතා කරලා දත් නැද්දද? දත් පිරෙව්වද? කොහමද මේ දත්වල කන් ඇයෙනවද? දැන් මේ වගේ වැව්වම 25,000 50,000 විතර එන බිල. දැන් මිනිස්සේ පැය භාගයක් කතා කරාම ඒක කඩතොල හැරලා බලන්න විනාඩියක්වත් හරියට කතා කරලා නැහැ. පණිවිඩ විනාඩි අර ඔක්කොම තින්නේ මේ බෞද්ධ කතා. එකක්වත් වැදගත් එකක් නෙමෙයි. ඒවා ටික નિවැරදි කරුවොත් ඇත්තටම රුපියල් 5000ක්වත් අවශ්‍ය නැහැ මිනිසෙට ජීවත් වෙන්න. 5000ක් අවශ්‍ය නැහැ. ඒ තරම් සරල ජීවිතේ. අද මිනිසුන ලක්ෂයක් දුන්නත් මදින්නේ මාසෙට වීදම. ෆෝන් එක ලක්ෂයකමාරයි බිල රුපියල් 25,000. ඉතින් උපාසක මාත්‍ය ලක්ෂෙන් අරියනවා දේ මනස තවත් දොරකම් කරනවා. ඊටමතර රැටත් වැඩ මිනිසයා. රැටකින් කොත්තු ගන්නවා. දවල්ට මැනේජර් ටයි එක ගලවලා දාට කොත්තු ගන්නක් හොටලෙයි ඒ තරම් වියදම් ඒවා පිරිමාන්න එපා අම්බ කරන්න එපා නැත්නම් අර ගස් කපන්න යනවා මිනිස්සු ප්‍රශ්න වැඩි කරගෙන මේ ජීවත් වෙන්නේ අඩු කරගෙන ජීවත් වෙන ක්‍රමයේ මිනිස්සු හුරු වෙලා නැහැ දන්නේ නැහැ අනාගතයක් නැහැ අනාගතය තියෙනවා කියලා මිනිස් හිතාගෙන ඉන්නවා ඉවර වෙච්ච එක අතීතයක් නැහැ අතීතයකුත් තියෙනවා කියලා එහෙම මතකයකුත් රඳාපවතිනවා මිනිස්සු වර්තමානයට වඩා ගොඩාක් කැමැති ජීවත් වෙන්න අතීතය අනාගතය ඒක නැහැනේ ඒ නැති මනක්කල්පිත ලෝකේ ජීවත් වෙන්න හරි කැමැතියි